නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද දවසෙත් දිවසින් දුටු බියකරු සසර දහං වැඩසටහන තුලින් ඔබට සසරී පැවැත්ම ගැන, සසරී ස්වභාවයන් ගැන ඉගෙන ගන්න පුළුවන්. අද විශේෂ අද ඇත්තටම අපිට ගොඩක් දුරට විස්තර කරන්නෙත් නැතුව දේශනාව කරගෙන යන්න තරම් දීර්ඝ විස්තරයක් අද තියෙන්නේ. අඹසක්කර පේත වස්තුව විහිළුවට පව කරලා ඒ විහිළුවට කරපු දේවල් වල විපාක එන හැටි තියෙනවා මේකේ. ඉතින් පින් පව කියන එක පිළිගන්න එක අති සුඛද දුක්ඛතානං කම්මානං ඵලම් විපාකෝ කියන අදහස පින් පව වල විපාක ඇත කියන එක සම්මාදිට්ඨියයි ප්‍රඥාවටයි තියෙක. ඕපපාතික සත්වෝ නිරය ප්‍රේතය ලෝකේ දිව්‍ය ලෝක පිළිගන්නේ අතිසත්තා ඕපපාතිකා කියන කොටසටයි තියෙන්නේ සම්මාදිට්ඨිය ප්‍රඥාවටයි තියෙදියා මේ ලෝක පිළිගන්නේ. පිළිගත්තා හෝ නැතා හෝ මේවා සත්‍ය වශයෙන්ම තියෙනවා. ඉතින් ඒ නිසා මේ බලන්න වෙච්ච දේවල් මම කෙලින්ම දේශනාව ආරම්භ කරන්න. ප්‍රේතවත්වයේ 4 වෙනි මහවර්ගයේ 1 කතාව. මේක සිද්ධ වුණේ විශාලා මහනුවර. විශාලා මහනුවර ලිච්ඡවි රජවරු, ඒ රජවරු හිටියානේ 7700. ඒ අතර එක රජ කෙනෙක් තමයි අඹසක්කර කියන රජුරෝ. මේ අඹසක්කර රජුරන්ගේ රාජධානී එක වෙලෙන්දෙක් හිටියා. අහිංසක වෙලෙන්දෙක් වෙලඳාම් කරගෙන. එයාගේ බෑන හොරෙක්. මේ බෑන කොහේ හරි තියෙන දෙයක් හොරකම් කරලා මේ ගෙනල්ලා මාමයි කඩේ තමයි තියන්නේ. දවසක් අහු වුණා. කොරුත් එක්ක බඩු අල්ලගෙන ගිහලා මා අහිංසක මාමත් අහු වුණා, හොරත් අහු වුණා. දෙන්නාම රජතුමාට අඹසක්ක රජුරු කියන්නේ තෙත් ගතියක් තියෙන රජ කෙනෙක් නෙවෙයි. හරියට සංඝයාට වද දීලා තියෙනවා. පාත්‍ර පොලේ ගහලා තියෙනවා. හිඟන මිනිසුන්ට ගහලා තලලා දාලා තියෙනවා. හරියට පව් කරපු රජ කෙනෙක්. තෙත් ගතියක් නැහැ. බඩුත් එක්ක හොරු අහු වෙච්ච ගමන් රජුරෝ නඩු විභාගයක් නැහැ කිව්වා. මහමිනියාගේ බෙල්ල කපාපන්, මේ ඉලංදාරියා උලේ තියාපන් කිව්වා. ඉතින් එදාම මහමනුෂයාගේ බෙල්ල කැපුවා. මේ ඊට පස්සේ අර කොල්ල උලේ තිබ්බා. ඊට පස්සේ අර මොකක් හරි පිනක විපාකයක් මුල් කරගෙන අපි මේ පින්වල විපාක මොනවද කියලා බලමු. අර බෙල්ල කපාපු මාමා කඩේ වෙළඳ පොලේ එක්කෙන විමාන ප්‍රේතෙක් කියලා උපදුනා. අජානීය අස්වැක් පිටින් යන විමාන ප්‍රේතෙක්. ඉතින් මෙයා ආකාශයෙන් හවස් කාලේ ඇවිල්ලා අර උලේ ඉන්න මිනිස්සුන්ට කියනවා, ජීවත්වයන් උඹ ජීවත්වයන් මැරෙන්න නම් එපා, පුත්‍රයේ උඹ ජීවත්වයන් මැරෙන්න නම් එපා කියලා හැමදාම එළි වෙනකල් කිකියා ඉඳලා ආය යනවා. ඊට පස්සේ ඔයා අතරේ ඔය සිද්ධිය දැන් ඔහොම වෙනවා. දැන් දොරටුව ළඟ තමයි නගරයට ඇතුල් වෙන, දොරටුව ළඟ තමයි අර බෑනට උල තියලා තියෙන්නේ. බෑනා තවම මැරුන්නේ නැහැ. ඔයා අතරේ රජුරෝ වීදි සංචාරය කරද්දී එක ගෙදරක ලස්සනට ඇහැට කන්න පේන ගෑනු කෙනෙක් ජනෙලෙන් බලනවා දැක්කා. රජතුමාට හිත ගියා එහේ ගෑනු කෙනා ගැන. ඇමතිවරුන්ගෙන් ඇහුවා, මේ ඔය ගෑනිට මිනිහෙක් ඉන්නවද කියලා බලාපන්. මිනිහෙක් ඉන්නවා කිව්වා. ඊට පස්සේ ඔක මරලා හරි මං අනිවාර්යයෙන්ම ස්වාමියා නැති මේ ඒ බිරිඳ රාජ සම්පත කරගන්නවා කියලා ඒ මිනිස්යාට එන්න කියපන් කිව්වා. ඒ මිනිස්යා වදින් පුරින් ආවා. ඇයි පස්වාන් දහසකට මේ රජ මේ සෙත් වෙන්න රජතුමනි ආයුබෝ වෙන්න රජතුමනි මොකටද මාව කැඳෙව්වේ? තෝ හෙට ඉඳලා රාජසේවයට වර. ඉතින් අනේ රජතුමනි මට කිසිම හැකියාවක් නෑ, මං දන්නෙත් නෑ. නෑ ඒවා ඕනේ නෑ, තෝ දැක්කම තෝ හොඳයි කියලා හිතුණා කිව්වා. රාජසේවයට ගත්තා. දවස් දෙකක් ඉඳලා කිව්වා, දැන් ඔබට දැන් රජුරු මරන්න මෙයාව මරන්න ක්‍රමයක් මේ කරන්නේ. කිව්වා උදේ පාන්දරම කැඳෙව්වා. කිව්වා මට හද හවස් වෙනකොට නාන්න ඕන. අහවල් පොකුණෙන් අරුණවන් මැටි, ඒ කියන්නේ ක්ලේ වගේ ගල් කැට නැති මැටි වර්ගයක්. ඒ අරුණවන් මැටි ඊළඟට නිල් මහ නිල් මලුයි. උඹ අද හවස් වෙනකොට ඒ පොකුණෙන් අරන් එන්න ඕන. ඒ විශාල මහනුවර ඉඳලා යොදුන් තුනක්. යොදුන් තුනක් කියන්නේ කිලෝමීටර 30ක්. ඉතින් කිලෝමීටර 30ක් පයින් යන්න ඕන. ඊළඟ හවස දෙක තුන වෙනකොට එන්නත් ඕන. ඊට පස්සේ මේ මිනිහය ඒ වෙලාවෙම එක පිම්මකට ගියා. මිනිහය දන්නව එන්න බෑ, නමුත් කරන්නම් පුළුවන් දෙයක් කියලා. ගේ බතක් ඉදිලා තිබ්බා. ඒකත් මේ මල්ලකට දාගෙන යන ගමන්ම දුවගෙනම බත අනිත් පැත්ත අරවගෙන පොඩි මල්ලකට දාගෙන ඉතින් ගියා. දුවලා කොහොම හරි දිව්වා. පොකුණ ළඟට ගියා. පොකුණ ළඟ ගිහිල්ලා වටේට ඉන්නවා. ඊට පස්සේ මොනව හරි එතන තිබ්බ මේ දෙයකුත් මේ අර මේ වෙහෙසයිනේ. ඒ ළඟ තිබ්බ ගහක් ළඟ ඉඳලා බත් ටික කාලා බත් ඇට ටිකක් පොකුණටත් දාලා මේ පොකුණේට මාළුන්ට මං කණ්ඩ දම්පු බත් වල බත් කණ්ඩ දෙන්න මේකේ පිනක් තියෙනවා කියලා මම හිතනවා යහපතක් කියලා. ඒක සත්‍යයක් නම් ඒ පින් අනුමෝදන් වෙලා මට දෙවිවරු උදව් කරන්න කිව්වා. මේ පොකුණේ දෙවියෝ උදව් කරන්න ඕන කිව්වා. ඉතින් ඒ පොකුණේ හිටපු යක්ෂයා විස්මාර කරගෙන ඇවිල්ලා උඹ මොකද මේක ඇගහන්නේ? ඊට පස්සේ කිව්වා මට අරුණවන් මැටි මේ මලුයි. ආ උඹ ඕන තරම් කඩාගනි, මම මේ පොකුණට අධිග්‍රහිත කෙනා කියලා මලුයි මැටි දුන්නා. ඒවා තරං එක පිම්මට ආවා. ඊට රජුරෝ කිව්වා ඕක ඔය ගිය වේගෙට එන්නත් ඉඩ තියෙනවා. අද කලින්ම වහපන්. වෙනදා හවස 5:00 වෙනකොට නගරේ දොර වහන්නේ. දැන් 3:00 වහන්න කිව්වා. කලින් වහපන්. ඊට පස්සේ දැන් අර මිනිස්සයා මේ මල් ටිකයි මැටි අරගෙන දුවගෙන මේ එනකොට මේ දොර වහනවා. කෑ ගැහුවා වහන්න එපා එපා කියලා. එයා ඉදින් පෙනිපෙනි දොර වැහුවා. එතකොට ඔතනමනේ අර උල තියලා තියෙන්නේ. මිනිස්සෙකුට මේ මිනිස්සේ කිව්වා මේ උලේ ඉන්න මිනිස්සයාටයි මම මේ කියන්නේ. මං දොර වහන්න කලින් මෙතෙන්ට දුවගෙන ආවා කියලා උඹ රජුරවන්ට කියාපන්. උඹ තමයි මට සාක්ෂිකාරයා. ඉතින් අර උලේ ඉන්න මිනිස්සයා කියනවා මං දැන් මේ උල උඩ දවස් 20යි. උලේ ඉන්න මිනිස්සයා කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ. ඇයි කකුල් දෙක තැරි ගහලා දිග කොහොඹ උලක තමයි දැන් හින්දවලා තියෙන්නේ. ඇඟේ බරට ටික අර උලේ පහළට ගිඳා බහිනවා. ඕ කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ. දවස් 20ක් කන්න නැහැ. උලේ උඩ ඉන්න මං සාක්ෂිකාරයක් කරගන්න උඹට මොලයක් නැද්ද කියලා ඇහුවා. මං කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ. අනේ එහෙම කියන්න එපා මට සාක්ෂියක් වෙන්න කිව්වා. එහෙමනම් රාත්‍රී කාලේ මල් ළඟට අමනුෂ්‍යෙක් එනවා. උඹ ඒ අමනුෂ්‍යයාට කියලා සාක්ෂියක් කරගනින් කිව්වා. ඔන්න හවස් කුරේ වෙනකොට අර අශ්‍යා පිටින් ආවා. අර විමාන ප්‍රේතයා. ඇවිල්ලා අශ්‍යා පිටින් ඇවිල්ලා කියනවා පුතා උඹ ජීවත් යනි. උල උඩම ජීවත් යනි කියලා. ඒත් ඒ වෙලාවේ අර මනුස්සයාත් එතන ඉන්නවනේ. එයාත් අර මනුස්සයාට කියනවා ඔබ මටත් පේනවා. මම මේ අරුණවන් මැටි මලු යරගෙන ආවා මේ උල උඩ ඉන්න කෙනා දැක්කා. දොරටුව වහන්න කලින් මං කලින් ආවා කියලා රජුරණ කියන්නේ නැත්නම් මගේ ජීවිතේ ඉවරයි. ඊට පස්සේ අමනුෂ්‍යය කහගෙන ඉඳලා නිහඬ වුණා. පහවදාම රජුරු අර මනුෂ්‍යයා කැඳේවා. තෝ වෙලාවට ආවේ නැහැ. මිසගතා දානවා. ඊට පස්සේ රජතුමනි මං වෙලාවට ආවා මට සාක්ෂි තියෙනවා. උඹට කවුද සාක්ෂි? අර දොරටුව ළඟ උල තියලා ඉන්න කෙනා ළඟට රැට අමනුෂ්‍යෙක් එනවා. ඒ අමනුෂ්‍යයා තමයි මට සාක්ෂි. ඒ රජුරෝ ඔය නොපෙනෙන ලෝක පිළිගන්නේම නැහැ. අද කාලේ තියෙන භෞතිකවාදී ඔය නොපෙනෙන ලෝකයක් පිළිගන්නේම නැහැ. ඊට පස්සේ රජුරෝ කිව්වා ආ බලමුකුඹගේ රැට එන අමනුෂ්‍යයා තොගේ මල විකාරයට පේන යක්කු කිව්වා. අනේ පස්වාන් දාසකට සෙත් වෙන්න රජතුමනි, ආයු වඩන්න රජතුමනි, අද හවස් කාලේ වෙනකොට එන්න. හවස් කාලේ වෙනකොට රජුරුයි සේනාවයි සේනාව එළිය නවත්තලා රජුරුයි අර පුරුෂය අර උර තියලා ඉන්නත් කෙනා ළඟට ගියා. ඔන්න හැන්දෑව වෙනකොට අස්වැ අපිට අර අමනුෂ්‍යයාව ආන්නේ ඒ ඒතන ඉඳලා තමයි මේ විමාන වත්ව මෙතනින් ආරම්භ වෙන පේත වත්ව. වජ්ජීන්තයත් විශාලා මහනුවර කියලා නගරයක් තියෙනවා. ඊ අම්බසක්කර කියලා රජ කෙනෙක් හිටියා. ඔහු නගරයෙන් පිට හිටපු ප්‍රේතෙක්ව දැක්කා. දැකලා විස්තර දැනගන්න හිතාගෙන ඒ ප්‍රේතයාගෙන් මේ කරුණ ඇහුවා. මේ ප්‍රේතයාට නිින්දක් නැහැ. වාඩි වෙලා සිටීමක් නැහැ. ඉදිරියට යෑමක් නැහැ. ආපසු යෑමක් නැහැ. ආහාර පාන රස විඳීමක් නැහැ. ඇඳුම් පාවිච්චියක් නැහැ. මෙයාට උදව් කරන්න කෙනෙකුත් නැහැ. මේ ප්‍රේතයාට ඉස්සර මිනිස් ජීවිතේදී නෑදෑයෝ හිටියා. ඇසූ දුටු සුවඳ මිතුරන් හිටියා. දැන් ඒ කවුරුවත් දැක ගන්නවත් නැහැ. ඒ ජනයා විසින් මෙයාව අත්හැර දෙමු බවක් තමයි තියෙන්නේ. මෙතන ප්‍රේතයා කියලා කියන්නේ අර උල උඩ ඉන්න කෙනා ගැන. මේ උල උඩ ඉන්න කෙනාට කිසි නිින්දක් නැහැ, සැපක් නැහැ. මෙයාගේ ඥාතියෙක්වත් නැහැ. උල ගාවට එන්න ඥාතියෙක්වත් නැහැ. දැන් අර හොරකමට අහුවිච්ච කොල්ලට ඊට පස්සේ කියනවා අර මේ විමාන ප්‍රේතයා කියන රජතුමාට, රජතුමනි මේ බලන්න ලෝකයේ සබහා ධනයෙන් පිරිහුණ කෙනෙකුට යාළු මිත්‍රයෝ නැහැ. විනාශයට පත් වුණ බව දැනගත්තු ගමන් මිතුරන් එයාව අත්හරිනවා. සල්ලි තියෙන කෙනාව දැක්ක ගමන් යාළුවෝ පිරිවරා ගන්නවා. ධන සම්පත් වලින් දියුණු වුණ කෙනෙකුට ඕනෑ තරම් යාළුවෝ ඉන්නවා. ඇත්තටම කරදරයක් කියලා වැරද්දකට අහුවෙච්ච ගමන් එකෙක්වත් නැහැ. හැබැයි සල්ලි භවභෝග තියෙනවා නම් පිරිවරා ගන්නවා. ඉතින් ඒ නිසා මේ සියලු සම්පත් වලින් පිරිහිලා නිහින ආත්මයක් ලැබුවට පස්සේ දුකෙන් තමයි ඉඳ තියෙන්නේ. ලී වැකුණු ශරීරයක් ඇතුව අතපය බිඳගෙනයි ඉන්නේ. මෙයාගේ ජීවිතය අද හිටවද කියලා විශ්වාස නැහැ. තනාග රැඳුන පිණි බිඳුවක් වගේ මේ ජීවිතය අවසානයේ රැඳිලා තියෙන ඔය උලෝඩින මිනිස්යාගේ. පින්වතුනි, දැන් අපිට කරදර ඇවිල්ලා භවභෝග නැතිවලා දුප්පත් වෙනවා කියලා කියන්නේම ඇත්තටම මේ කාලේට විපාක දෙන්නේ දුක් විපාකනේ පවුනේ. ඉතකොට තමයි ඥාතිනුයි හිතවතුන් ඔක්කොම නැති වෙන්නේ. මොකද විපාක දෙනකොට ඔක්කොම විපාක දෙනවා. ඒතුරු භවභෝග ලැබිලා සම්පත් ලැබෙනවා කියන්නේ පින් විපාක දෙන්නේ. ඒතකොට ඒත් එක්කම පිරිවර පිණිස පිනක් තියෙනවා නම් ඒවත් විපාක දෙනවා. ඒ නිසායි අර භවභෝග සම්පත් වැඩි වෙනකොට කට්ටියත් ඔහු වටා පිරිවර ගන්නෙ. මේකට හේතු බල දහමක් තියෙනවා. මේක ලෝක ස්වභාවයක්. මේ ලෝක ස්වභාවයක් කියලා මේක දැනගන්න බැරි වුණාට පස්සේ සමහර මිනිස්සු දුප්පත් වෙනකොට යාළුවෝ නැති වෙනකොට සාප කරනවා. ඉන්නකොට නම් ඉන්න ඕනම කට්ටිය නැති වෙනකොට එකෙක් නැහැ කියලා. පින්වතුනි මේක ලෝක ස්වභාවයක්. ඒක උඩ තියෙනකොට ඔක්කොම පිරිවරා ගන්න එකත් ලෝක ස්වභාවයක්. හැබැයි යම්කිසි කෙනෙක් අසරණ වෙනකොට දුප්පත් වෙනකොට මොකක්වත් නැති වෙනකොට එයාට උදව් කරන්න යම්කිසි මිත්‍රයෙක් යාළුවෙක් හිතවතෙක් එනවනම් ඒක ආශ්චර්ය දෙයක්. ඒක පුදුම ගුණයක්. ඒ වගේ පුරුෂය ලෝකේ දුර්ලභයි. ඒ නිසා තම තමන්ට මේ විඳින්න ලැබෙන කර්ම, ජීවිතයේ අත්විඳින්න ලැබෙන ස්වභාවල් ගැන මේක ලෝකේ හැටි කියලා ලෝක ස්වභාවයක් විදිහටම දකින්න. තමන්ට විතරක් වෙන අසාධාරණයක් කියලා හිතන්න එපා. මේ බලන්න මේ බුද්ධ කාලයේත් වෙලා තියෙන්නේ. අසරණ වෙලා උඩ උඩ තිබ්බට පස්සේ දෙමව්පියෝවත් නැහැ. ඉතින් යාන්තම් අර මලවෙරේතේ කෑට ඇවිල්ලා කතා කරනවා. ඊට පස්සේ එම්බා යක්ෂය මේ විදිහට ඉතා දරුණු දුකටපත් වෙලා කොහොඹුලක නංවලා ඉන්න කෙනාට ඔබ ඇයි මේ ඇවිල්ලා ජීවත් වෙන්න ජීවිතේමයි ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ මේ උල උඩ ඉන්න කෙනෙකුට? ඊට පස්සේ කියනවා රජතුමනි, මෙයා මගේ ඥාතියෙක්. කිව්වේ නැහැ මේ රජතුමා නිසාම බෙල්ල කැපිච්ච කෙනා කියලා කිව්වේ නැහැ. රජතුමනි, මෙයා මේ උල උඩ ඉන්න කෙනා මගේ ඥාතියෙක්. මේ ඉතින් මම පෙර ආත්ම භාවයේ මට පේනවා. මම ඒක දැකලා මේ කෙනාට ඇවිල්ලා කියනවා ජීවත් වෙන්න කියලා. රජතුමනි පොඩ්ඩක් මෙහෙට එන්න කියලා මේ අර කෙනාට ඇහින් නැතුව කිව්වා මේක මැරිච්ච ගමන් නිරියන්නේ. මේ උල උඩ ඉන්න කෙනා මැරිච්ච ගමන් නිරියන්නේ මට මෙයා යන තැන පේනවා. ඉතින් අපායේ දුකට වැඩිය උල උඩ ඉන්න එක සැපයි කිව්වා. අපායේ දුකට වැඩිය උල උඩ ඉන්න එක සැපයි. දවසක් හරි උල උඩ හරි හිටපන් කියලා තමයි මම මේ කරුණාවෙන් ඇවිල්ලා කියන්නේ කිව්වා. ඉතින් උල උඩ ඉන්න එකත් සැපයි නම් සතර අපායේ දුකත් එක්ක මේ පින්වතුනි ඔයාලගේ ගෙවල් වල ප්‍රශ්න මොනවද මේ? සමහර මිනිස්සු ගෙවල් වල ප්‍රශ්න එනකොට කියනවා මීට වැඩි අපාය සැපයි කියලා. හරියට මේ ගිහිල්ලා වගේ. අපායේ දුක සතර අපායේ දුක බලනකොට උල උඩ ඉන්න එක සැපයි. නිසා මේ දාඩිය දාන එක, ගෙවල් වල ප්‍රශ්න, මේ එක එක අරුබුද, මේවා අපාය දුක සිහි කරලා සංසිඳවා ගන්න ඕන. අපාය ගියා නම් මීට වැඩිය වේදනාවක් විඳින්න වෙනවා නේ කියලා. ඉතින් ඒ නිසා මේ බලන්නේ මේ අපාය දුක ගැන හිතලා කියනවා මම මේ උල උඩ ඉන්න කියලා කියන්නේ. මෙයා මැරුණාට පස්සේ යන්නේ අති භයානක වූ සත්තුසද කියන උසුපත් නිරේට. දැන් අපි මේ නිරේවල් මුල් කාලේ කතා කළා. ඉතින් ඒ නිසා මම ඒකයි මෙයාට කියන්නේ ජීවත් වෙන්න කියලා. මේ පුජ්‍යලයා භයානක ඒකාන්ත දුක් ඇති කටුක ඒකාන්තයෙන් දුක් වූ නිරේට වැටෙනවා. ඔහුට මේ මහා නරක ආදියට වඩා නොයේ ගුණයෙන් මේ උල උතුම් උල උඩින් එක. මේ තැනත්තාට ওই කාරණාව මං කියන්නේ ඇහෙන්න කියන්නේ ඇහුනොත් එහෙම ඉවරයි මේ මිනිසයා. බයටම මැරෙයි කිව්වා. ඉතින් ඒ නිසායි මං අපාය යන කතාවක් කියන්නේ නැතුව මං අනේ ජීවත් වෙන්න කියලා කියන්නේ ඒකයි කිව්වා. ඒක ඇත්තනම මේ කරුණාව කියන එක බලන්නකෝ මේ විමානතරයේ තියාගේ. මේ පුරුෂයා පිළිබඳව ඕ කාරණාව මං දැන් තීරුම් ගත්තා. මං ඔබගෙන් වෙන කාරණයක් අහන්න කැමතියි. මං අහන්නේ මොකද්ද ඔබගෙන්? මට අවසර දෙන්නකෝ ඔබගෙන් අහන්න ඒක. ඊට පස්සේ කිව්වා මම නම් හිතාගෙන ඉන්නේ ඒක එක්ක නඩ විස්තර කියන්නේ නැහැ කියලා. නමුත් ඔයා මගෙන් අහන විදිහට රයිසුමනි ඔබ අහන විදිහට මට තේරෙනවා ඔබ මොන හරි තීරුම් ගන්නයි මේ අහන්නේ. ඒ නිසා මං උත්තර දෙන්නම් කිව්වා. පින්වත් යක්ෂය මං යම්කිසි දෙයක් ඇසින් දකිනවා නම් ඒ හැම දෙයක්ම විශ්වාස කරන්න පුළුවනි. කියනවා මම විශ්වාස කරන්නේ ඇහෙන් දකිනේවා. ඉතින් ඒ නිසා මේ එක එකනා කිව්වෝ එකයි භූත කතයි මට හරියන්නේ නැහැ. මං ඇහෙන් දකින්නවා පිළිගන්නේ. මම අහන්නේ මේකයි. මට පේනවා මේ ඔබ මේ සුදු අශ්වයෙක් පිට එනවා ලස්සන අජානි අශ්වේ. පුදුම ලස්සනයි. අපේ රාජ්‍යවත් නැහැ මෙච්චර අශ්වයානාවක්. ඊට පස්සේ කොහොමද ඔබට මෙහෙම අශ්වයානාවක් ලැබුණේ? කියනවා විශාලා මහනුවර නගර මැද්දේ නරාවලක් තිබුණා. මේ පාරේ වළං ඒකේ මේ වතුර පිරෙනවා. ඒ මිනිස්සු වතුරේ බැහැලා මඩේ බැහැලා යන්නේ. ඊට පස්සේ මම කරපු වැඩි ඒ පාරේ මිනිසුන්ට මඩ පෑගෙනවට හරක් ඔලුවක් දැම්මා. ඒතකොට මිනිස්සු මඩ පා ගන්න නැතුන් හරක් ඔලුවේ අඩිය කියලා තමයි යන්නේ. ආන් ඒ පිනට කිව්වා මට මේ අශ්වයානාවක් ලැබුණේ. බලන්න පාරේ හරක් ඔලුවක් ලැබීම මිනිස්යාන්ට යර මඩ පෑගෙන්නේ නැතුව පාරවල් හදන එකට උදව් කරන එක, පාරේ වලවල් මේ වහලා දාන එක කොච්චර පින්ද? සමහර ගම්වල පාරවල් තියෙනවා වලවල් එක එක් පස් ටිකක් දාන්නේ වලක් වහන්න. පින් පව් ගැන කිසි තේරුමක් නැහැ. රජින්ම හදලා දෙනකල් ඉන්නවා. ගමේ ශ්‍රමදානයක් දාලා පාර හදාගන්නේ. පාරවල් හදනකට උදව් කරන්නේ. ඉතින් මේ මිනිස්සු පින් පව් ගැන දන්නේ නැති එකනේ හේතුව. ගම්වල ඇතුළු පාරවල් වල වල්ලිවල තියෙනවා නම් ඒ පාරවල් සුද්ධ කරගන්න. ඒව පින් මිනිසුන්ට සුවසේ යන්න පාරක් හැදුවොත් එහෙම ඊළඟ ලිම් පීලි ඊළඟට වැව පොකුණු වමනු සුද්ධ කරගන්න. මිනිසුන්ට සුවසේ යන්න පුළුවන් විදිහට හදන්න. ඒ මිනිසුන්ගෙන් ප්‍රශංසාවක් ඕනේ නැහැ. ඒකට විපාක එනවා. කවදාවත් මනුෂ්‍ය ජීවිතයේ ඉද්දී විශාලා මහනුවර හිටපු මේ මිනිස්යාට හරක් ඔලුව දැම්මා කියලා මේ ප්‍රශංසා කරපු කෙනෙක් හිටියේ නැහැ. මිනිස්සු ඒකේ ඔළුව උඩ තියාගෙන යනවා. සමහර මිනිස්සු ඉනාවේ ගියා මෙන්න අරක් ඔළුවක් දාලා කියලා. ඉනාවේ වී ගියා. නමුත් පුණ්‍ය විපාකේ ආවා. ඒ නිසා ඔබ කරන දේ සත්පුරුෂ අදහසින් නම් කරන්නේ ප්‍රශංසාව බලාපොරොත්තු වෙන්න එපා. ඒකේ කර්මය ඔබට එනවා. චේතනාවයි කර්මය. ප්‍රශංසාව නෙමෙයි කර්මය. චේතනාවයි කර්මය. ඉතින් ඒ නිසා මං අහන්නේ රජුරු කියනවා මං අහන්නේ තවත් එකක්. ඔබ ලස්සනට මෙහිම අද්භූත විදියට ඉන්නවා තමයි. ඔබගේ ඇඟෙන් රශ්මි ධාරාවක් විහිදෙනවා. හරි ලස්සනයි. දිව්‍ය රශ්මියක්. ඉතින් මං අහන්නේ මේ ඇයි ඔබට මෙහිම දිව්‍ය රශ්මියක් විහිදෙද්දීනොත් ඔබගේ මේ ඇඟේ නූල් පොටක් වන්නේ නැහැ. ඔබට ඇඳුන්නේ නැහැ. නිර්වචින් ඉන්නේ. කියනවා මගේ ඇඟෙන් දිව්‍ය රශ්මියක් විහිදෙන්නේ මං තරහා ගත්ත කෙනෙක් නෙවෙයි. අහිංසක හිටපු මිනිසෙක් මනස ලෝකේ. ඒ වගේම මම මිනිසුන්ට කතා කළේ 35 පහත්ව අනේ මහත්තයා මේ ඉන්න මොනවද ඕනන්නේ කියලා මම මිනිසුන්ට රෙස්පෙක්ට් පෙන්නන්න කියන එක කිව්වා. ඊට පස්සේ ඒ නිසා ඊළඟ මම මිනිසුන්ගේ ගුණ කිව්වා. අර මිනිස්සු හරි හොඳ කෙනෙක්, හරි කරුණාවන්ත කෙනෙක් කියලා මිනිසුන්ගේ ගුණ කිව්වා. නින්දා කළේ නැහැ. මිනිසුන්ගේ ගුණ කිව්ව නිසා තරහ ගැති නැති නිසා මට දිව්‍ය ඇඟක් ලැබිලා රැස් වී දෙනවා කියන්නේ. ඒ වුණාට බලන්න මේ කර්මයේ විපාක කියන ඒවා. ඒ තමයි මං යාළුවොත් එක්ක නාන්න ගියා. නානතොටේ නාන්න ගියාට පස්සේ යාළුවෝ ටික නාන්න ගියට පස්සේ මම එක යාළුවෙක්ගේ ඇඳුම් ටික අරන් හැංගුවා. යාළුවා ගොඩට ඇවිල්ලා ඇඳුම් නැතුම් නිරුවතින් ඒ කාලේ වැවපොකුණ වලට කොල්ලෝනේ ගිහිල්ලා පණින්නේ. ඉතින් මේ ඇඳුම් නැතුව හැම තැනම එයා දුවනවා. කොහොමගේ ඇඳුම් කියලා මම හිනාවි බලාගෙන හිටියා. පස්සේ ඇඳුම් දුන්නා. නමුත් අර විහිළුවට ඇඳුම් හංගපු පාප කර්මයට මට දැන් ඇඳුම් නැහැ කිව්වා. විහිළුවට කරපු දේවල්. ඊට පස්සේ කියනවා යම් කෙනෙක් සෙල්ලමට හරි යම් පවක් කළොත් එයාට ওই විදිහේ කර්ම විපාක වලට මෝහන දෙන්න සිදු වෙන බව සත්පුරුෂයන් කියලයි තියෙන්නේ. එහෙම එකේ සෙල්ලමට නොව නපුරු සිතින් යම් කෙනෙක් පවක් කරනවා නම් ඒකේ විපාක මොනතරම් දරුණු වේවිද කියලා සත්පුරුෂයෝ කියලා තියෙනවා කල්පනා කරන්න කියනවා. යම් කිසි මිනිසෙක් දූෂිත වූ අදහස් වලින් යුක්තව කයින් වචනින් අපිරිසුදු දේ කරනවා නම් ආය සැකයක් නැහැ. එයාට මරණින් මත්තේ පරලෝක නිරේ තමයි උපදින්න සිද්ධ වෙන්නේ. සුගතිය උපත පතන අනෙක් උදවිය ඉන්නවා. එයාලා දන් දීමට ඇලෙනවා. අනෙක් අයට උදව් උපකාර කරමින් ජීවිතය ගත කරනවා. එයාලා කයි බිඳලා මැරුණාට පස්සේ නිසකවම උපදින්නේ සුගතිය. අනිත් අයට උදව් කරලා පින් කරලා. දැන් ඔබට පින් පව ගැන මම කියලා දුන්නා. රජතුමනි විශ්වාස කරන්න. මේ ඇහෙන් බලබලා ඉන්නේ වගේ නම් හිත හිතා ඉන්නේ නැතුව විශ්වාස කරන්න කිව්වා පින් පව කියන එක. ඔබට මම පින ගැන කියලා දුන්නා, පාපේ ගැන කියලා දුන්නා. ඊට පස්සේ කියනවා රජතුමනි මේ පින්පව් කියලා දෙයක් නැත්තම් පින්පව් වල විපාකයක් නැත්තම් සුගති දුගති කියලා ලෝක දෙකක් බෙදෙන්නේ කොහොමද කියලා ඇහුවා. රජතුමනි පින්පව් කියලා දෙයක් නැත්තම් මනුස්ස ලෝකේ දුප්පත් මිනිස්සු, පොහසත් මිනිස්සු, රජවරු, දාසයෝ කියලා මිනිස්සු බෙදෙන්නේ කොහොමද පින්පව් වල විපාක කියන එකක් නැත්තම්? තේරුම් ගන්න කියලා කිව්වා මේක. එතකොට ඇත්තටම හරි පුදුමයි මේ විමාන ප්‍රේතයාගේ. ඒ කියන්නේ දිව්‍ය ස්වභාවයක් නේ තියෙන්නේ. ඊට පස්සේ මේ ලෝකයේ උස් පහත් ભેදේ තියෙන්නේ මේ කර්ම විපාක නිසා කියලා. යම් කෙනෙක් මේසු ලෝකයේ සත්වයන් පින් කියන දෙයක්, පව් කියන දෙයක් කරනවාද ඒ හේතුවෙන් නිසාමයි සුගතියට ගිය සත්වයෝත්, දුගතියට ගිය සත්වයෝත් ඉන්නේ. ඒ නිසාම මේ මනුස්ස ලෝකයේ උසස් පහත් අය ඉන්නේ. සැප විඳීමත් දුක් විඳීමටත් හේතු වෙන විපාක ගැන මම දැන් ඔබට කිව්වා. පින් කරපු උදවිය දෙවියන් වෙලා උපදිනවා, සැප විඳිනවා. පව් කරපු අය අඥානයා නිරේජීල දුක් විඳිනවා. තමන් විසින් කරගත්තු පින් කියලා දෙයක් මට නෑ. ඒ වගේම රෙදි පිලි සේනාසන ආහාර පාන ආදී දීලා මම පින් කරගනත් නෑ. ඒ නිසා නූල් පොටන්. ඇත්තටම මම මනුස්ස ලෝකෙදීන් ගොඩාක් දන් දීලා මං ලොකු පින් කරපු කෙනෙක් නෙවෙයි. මං කළේම අර පාරේ මිනිසු යන්නේ නේකට මඩ පෑගෙන නිසා හරක් ඔලුවක් දම්පු එක විතරයි. ඒ නිසා රජතුමනි මට එහෙම වෙන අමුතු සැප කියලා එකක් නැහැ කිව්වා. මම දිව්‍ය ස්වභාවයෙන් ඉන්නවා, අශ්වයෙක් පිටින් ඉන්නවා, විමානෙත් එක්ක යනවා කිව්වා. ඇත්තටම හරි අහිංසක පුදුම විදිහ විවෘත කෙනෙක් මෙයා. ඊට පස්සේ කිව්වා එහෙනම් මම ඔබට ඇඳුම් දෙන්න. අනේ ඔබ දෙන ඇඳුම් මට ගන්න බෑ. එහෙනම් මම කොහොමද ඇඳුම් ලැබෙන ක්‍රමයක්? ඊට පස්සේ කිව්වා මේ ළඟපාත ඉන්නවා කප්පින කියලා මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේ සිල්වත්, ධර්මදරයි, ඉන්ද්‍රිය සංවරින් යුක්තයි, සිල්පද රැකගෙන ඉන්නේ, රහත් වෙලා ඉන්නේ කියලා යක්ෂයෝ කියනවා. දැන් බලන්න මේ අමනුෂ්‍යෝ ආඳුර නමකගේ සිල් ගුණ දම් පවා දන්නවා. සිල් රකින්නවද, බණ දහම් දන්නවද, ඉන්ද්‍රිය සංවරයේ තියෙනවද, ඒව අමනුෂ්‍යෝ දන්නවා. මොළොක් ගුණ තියෙන යහපත් ධර්ම දානේ දෙන කෙනෙක්, සොඳුරු වචනේ තියෙනවා, සිව්මැලි හොඳට බණ දහම් දන්නවා, අවබෝධයෙන්ම කතා බස් කරන කෙනෙක්, පින්කෙතක්, නිකලෙස් විහරණින් යුක්තයි, දෙවි මිනිසුන්ගේ පුද පූජාවන්ට ලක් වෙලා ඉන්නේ. බලන් රහත් ගුණ කියන හැටි. සාන්තයි, කෙලෙස් නැහැ, දුක් රහිතයි, ආසා රහිතයි, දුකෙන් නිදහස් වෙලා ඉන්නේ, කෙලෙස් හුල් ඉවත් කරලා ඉන්නේ, මමත්වයක් නැහැ, අවංකයි, කෙලෙස් සහිත කර්ම නැහැ, හැම ප්‍රපංචයක්ම කෙලෙස් සහිත කල්පනා ශේය කරලා තියෙන්නේ, ත්‍රිවිද්‍යාව ලබලා ඉන්නේ. උන්වහන්සේ එච්චර ප්‍රසිද්ධ නැහැ. අනිතක උන්වහන්සේ දැක්කට පස්සේ මේ වාගේ මහානුභාව සම්පන්න රහතන් වහන්සේ නමක් කියලා කෙනෙකුට හිතෙන්නේ නැහැ කිව්වා. ඒතර බලන්න රූපෙන් හොයන්න බෑනේ අධ්‍යාත්මය. ඊට පස්සේ වජ්ජදේශේ උන්වහන්සේ ගැන කියනවා මොණිවරේ කියලා. ඒ වුණාට ඇත්තටම ඒ ගුණ ඔක්කොම දන්න යක්ෂයෝ, දිවිවරු. උන්වහන්සේ ඉන්න තැන දිවිවරු යක්ෂයෝ වන්දනා කරගෙන ඉන්නේ. උන්වහන්සේ ධ්‍යාන වඩනවා කිව්වා. ඔබත් ඉතින් කප්පින මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා, කප්පිනක රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා වස්ත්‍රය පූජා කළා මට පින් දුන්නොත් ඔබගේ ඇස් දෙකටම බලන්න පුළුවන් මං වස්ත්‍රවලින් සැරසිලා ඉන්නවා. ඊට පස්සේ කිව්වා කොහෙද ඒ කපින රහතන් වහන්සේ ඉන්නේ. ඊට පස්සේ කිව්වා කපිනච්චනා කියන ප්‍රදේශයේ තමයි උන්වහන්සේ ඉන්නේ. බොහෝ දිවුරු පිරිවරාගෙන උන්වහන්සේ අප්‍රමාදව ඒ අයටත් බණ කියමින් ඉන්නවා. එහෙනම් මම එහෙම කරන්නම්. ඒ ශ්‍රමණයන් වහන්සේට මම වස්ත්‍ර පිළිගන්වලා ඔබට අනුමෝදන් කරන්න. හැබැයි මට පේන්නම ඉන්න ඕන කිව්වා. දන් දීලා ඔබට සැපේ ලැබුණොත් මට පේන්නම ඉන්න ඕන. ඊට පස්සේ හොඳයි රජතුමනි ඉන්න. එහෙනම් මම දැන් යන්නම් කිව්වා. රජතුමනි දැන් යන්න එපා. ඒ නිකෙලස් මොණිවරු මුණ ගැහෙන්න යන්න වෙලාවක් තියෙනවා. අනිත් ගොබ වගේ වැදගත් කෙනෙක් රජ කෙනෙක් මේ ඔය හිටි ගමන් එහෙම යන්නේ කොහොඳ නැහැ. ඒ නිසා සුදුසු වෙලාවෙ යන්න කිව්වා. එතකොට ඒ ලෙච්චවි රජතුමා හොඳයි කියලා මේ ප්‍රතිඥා දීලා පහුවදා උදේම වස්ත්‍ර 8ක් අරගෙන ලස්සන වස්ත්‍ර 8ක් සේවක පිරිසත් එක්ක ඒ කප් මේ ඒ නගරයට ඒ ප්‍රදේශයට වනාන්තරයට ගිහිල්ලා කප්පින ස්වාමීන් වහන්සේ වැඩි ඉන්න මේ රූප සේවනට ගියා. ඊට පස්සේ උන්වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීන් දැන් වඳින්නේ පුදන්නේ නැහැ රජුරෝ තවම මේ දැන් අර මේ රජතුමා තියෙන්නේ දැන් වැට උඩ ඉන්නේ. කියන්නේ මෙයා ඇස් දෙකට දකින්නකල් කිසි දෙයක් විශ්වාස කළේ නැහැ. නමුත් මේ ප්‍රේතේ කැහැට පෙනිලා අමුතු දේවල් කියනවා. ඊට පස්සේ දැන් වැන්දේ නැහැ. ගිහිල්ලා ඒ මේ රජ මේ ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමීනි මං විශාලාමානුවර ලිච්ඡවි රජ කෙනෙක් මං ගැන කවුරුත් දන්නේ අඹ සංකරය කියලා. ස්වාමීනි මම මේ ආවේ මේ පිළිසඟල 8ක් තියෙනවා. වස්ත්‍ර 8ක් ඒක ඔබ වහන්සේට පූජා කරන්ද ඉතින් මේක පූජා කරනවා මගේ හිතත් මේක පූජා කළාට පස්සේ සතුටු වෙන්න ඕන. ඊට පස්සේ මේ ඒකටයි මම මේ ආවේ. ඊට පස්සේ කපින මහරහතන් වහන්සේ වදාලා මේක හරි පුදුමයක් නේ රජතුමනි. ඔය ඔබතුමා ගැන මේ රටේම ප්‍රසිද්ධ ශ්‍රමණයන් වහන්සේලායි බ්‍රාහ්මණවරුයි ඔබතුමාගේ නිවස ඉස්සරහින්වත් යන්නේ නැහැ. ඔබගේ නිවස ඉස්සරහින් යන ස්වාමීන් වහන්සේලාගේ පාත්‍ර බිඳෙනවා. සිවුරු ඉරෙනවා. සිවුරු ඉරවලා ගහලා තමයි යවන්නේ කියලා අපි ආරංචි දන් දෙන කෙනෙක් කියලා නම් දන්නේ නැහැ කිව්වා. සමහරු ඒ පාද නැමැති කෙටේරි වරින් ස්වාමීන් වහන්සේලාගේ හිස බිම වද්දවල පෙරලලා දානවා. ওই විදිහට පැවිද්දන්ට හරියම පීඩාව දුන්නා. ඉතින් ඔබ නිසා ශ්‍රමණියෝ හරියට දුකටපත් වුණා. ඔබ තනාගින් වැහෙන තෙල් බිඳක් තරම්වත් දීලා නැහැ. ඒතර හිතන්නක රජුලගේ පෞකාරකම පාරතට මුලා වෙච්ච කෙනෙකුට මාර්ගයක් පෙන්වලාවත් නැහැ. අන්ධ මිනිසාගේ හැරමිටියත් උදුරවා ගන්නවා. මෙවැනි කෑදර අසංවර කෙනෙක් වුණ ඔබ කුමන ගුණයක් නිසාද හැව මේ සංඝයාට වස්ත්‍ර පූජා කරන්න මෙච්චර දුර ආවේ? ඊට පස්සේ දැන් තේරෙනවා නේද මිනිස්සුන්ට නම් කරුණා කියන්න පින්වතුනි මේ සුදුසු අවස්ථාවක් එන්න ඕන. ඒ රහතන් වහන්සේ දන්නවා දැන් සුදුසු වෙලාව මේක කියන්න. ඊට පස්සේ කියනවා ස්වාමීනි ඔය කියපු හැම දෙයක් මගේ අතින් සිද්ධ වුණා. මං ඕවා කළේ සෙල්ලමට නපුරු හිතකින් නෙමෙයි මං ඕවා කර කර තමයි සතුටු වුණේ. ඉතින් නමුත් මං එක්තරා ප්‍රේතෙක් දැක්ක හරි දුකෙන් ඉන්නේ ඇඳුන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ තරුණ මේ දෙවිකේ මේ ප්‍රේතේ එයා දැකලා මං ගොඩාක් සංවේගීටපත් වුණා. මේවා දුන්නොත් එයාට වස්ත්‍ර ලැබෙනවා කිව්වා. මට එයාව දකින්න පුළුවන් එහෙම වුණොත් මං ඒකයි මේ අරන් ආවේ කියලා රජතුමා අහිංසක විස්තරي කිව්වා. ඊට පස්සේ කප්පින මහ රහතන් වහන්සේ කියන ඒකාන්තයෙන්ම දන් දීම වනාහි බුද්ධ ආදී උතුමන් විසින් ඔයෙක් විදිහට ප්‍රශංසා කරලා තියෙන්නේ. දැන් දෙන්නා වූ ඔබගේ ධනය සේ නොවන තත්වයට පත් වේවා. ඒ කප්පින මහ රහතන් වහන්සේ සෙත් පැදුවා. ඔබ මට දන් දෙනවා ඔබගේ ධනය සේ නොවේවා. ඔබගේ වස්ත්‍ර යුගල අට මම පිළිගන්නවා. ඒ පින ප්‍රේතියාට පැමිණේවා. එතකොට ඒ ලිච්ඡවි රජු මුව සෝදාගෙන ඒ වස්ත්‍ර සංගල මේ පූජා කළ ප්‍රේතයාට පින් අනුමෝදන් වේවා කියලා හිතුවා. එතකොට අර ඒ රජතුමාට අර ප්‍රේතියව දැක්කා. උදාර රූප සම්පන්නයෙන් යුක්තව සඳුන් කල්ක තවරාගෙන ලස්සනට ඉන්නවා දැක්කා. ඒ වගේම සැරසුණු පිරිවර සේනාව මැද අජානි අශ්වේකුගේ පිට නැගලා ඉන්නවා දැක්කා. මහා සැප සම්පත් ලැබලා. කලින් සේනාව හිටින්නේ දැන් කර්මාන රූප. ඒතකොට දැන් තේරෙනවා මේ දිව්‍ය ලෝකේ දිව්‍ය පිරිසත් කර්මාන රූපවත් පහළ වෙනවා. ඒ දෙවිවරු එයාව පිළිගන්නේ එයාගේ පුණ්‍ය විපාකත් එක්ක. ඒතකොට දැන් ඒ දිව්‍ය ලෝකෙත් ඒ වගේ නම් මනුස්ස ලෝකේ කෙනෙක්ව මිනිස්සු අත්හැරලා යන්නේ ඒ කෙනෙක් වටා කට්ටිය පිරිවරා ගන්නෙ එයාගේ කර්මාන රූපවත් ස්වභාවයත් එක්ක. ඒකයි මම කිව්වේ මිනිස්සු තනි වෙනකොට අසරණ වෙනකොට කලින් තමන් කට්ටිය පිරිවරාගෙන හිටපිවගෙන හිතලා දුක් වෙන්න එපා. මේක ලෝක ස්වභාවය. පින විපාක දෙනකොටත් එපා වෙනකල් විපාක දෙනවා. ඒ වගේම පව් විපාක දෙනකොටත් එපා වෙනකල් විපාක දෙනවා. මේවා හේතුඵල ධර්ම. කවුරුත් නැහැ ඒවා වෙනස් කරන්න කියලා වෙනස් කරගන්න කෙනෙක් නැහැ. කර්මානුරූපයි. නියමුවෙක් නැහැ. ආයිධකාරයෙක් නැහැ. හේතුඵල ධර්ම. ඊට පස්සේ රජතුමා පෙරේතයා දැකලා පුදුම සතුටටපත් වුණා. ඒ රජතුමා ඔහු ළඟට ගිහින් මෙහෙම කියනවා. මං ශ්‍රමණ දැන් පෙරේතයා ළඟට ගියා. දැන් රජතුමාගේ අද්භූත ස්වභාවෙනි රහතන් වහන්සේ ඉඳින්දින් පෙරේතයා ළඟට ගිහිල්ලා කිව්වා මං මාත පුදුමයි මං මේක දැක්කා මං අද ඉඳලා දන් දෙනවා. මගේ පරණ පුරුදු ඔක්කොම අයින් කරනවා. ඊට පස්සේ රජතුමා කියනවා මම මේ විදිහට බොහෝ ඔබ යක්ෂය ඔබ මට බොහෝ පින් කරන්න උපකාර කළා. මගේ ජීවිත වෙනස් කරගන්න. ලෙච්චවි රජතුමනි ඔබ මට දුන්නේ සිව්පසින් එක කොටසක් වූ වස්ත්‍ර දානේ විතරයි. ඒ දානේ හිස් දෙයක් නෙවෙයි. මං දැන් අමනුෂ්‍යෙක් වෙලත් මිනිස්සෙක් වුණ ඔබත් සමගයි මේ මූණට මූණ කතා කරන්නේ. පින්වත් යක්ෂය මං යන ගමනද මගේ ඥාතියාද පිහිටද මිත්‍රයාද බවට ඔබපත් වෙන්නේ. ඒ කියන්නේ මගේ ඉෂ්ට දිව්‍ය වෙන්න ඔයා. ඊට පස්සේ මං වැඳගෙන මේ කියන්නේ මං ඔයා නිතර දකින්න කැමතිම. ඊට පස්සේ ප්‍රේතයා කිව්වා අර සැප සම්පත් විඳපු එකේ නා හැබැයි රජතුමනි යම් දවසක තුනුරුවන්ට මේ රහතන් වහන්සේලාට තියෙන පැහැදීම නැති වුණොත් මං ඔබව අත්හරිනවා. සත්පුරුෂ දෙවියෙක් මේ. අදටත් දෙවිවරු මිනිසුත් එක්ක ඉන්නේ ශ්‍රද්ධාවත් එක්ක. ශ්‍රද්ධාව නැති වුණ ගමන් දෙවිය අත්හරිනවා යාව. ඊට පස්සේ ශ්‍රද්ධාව නැති වුණොත් කෑදර වුණොත් නොමගට බැසගත් සිතක් ඇති කරගත්තොත් අන්නේ හේතුව නිසාම ඔබට මාව දකින්න නොලැබේවි. දැක්කත් ඔබ සමග මම කතා කරන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ හැබැයි ඔබ ධර්ම ගෞරවයෙන් යුක්ත වෙヒතියෝ දන් දුන්නොත් අනුන්ට අප උපකාර කළොත් ජීවිතේ වෙනස් කරගත්තොත් සමන බ්‍රාහ්මණයින්ට පෙන්තාලියක් වගේ යහපත් ජීවිතයක් වුණොත් හැමදාම ඔබට මාව දකින්න ලැබේවි කිව්වා. ඊට පස්සේ කියනවා ස්වාමීනි ඔබ දැකලා මං කතාබස් කරනවා. ඊට ඉක්මනින්ම මේ පුරුෂයාව ඊට පස්සේ කියනවා මේ අපි ඔබට එක කතා කරන්න ලැබුණේ අර උල උඩ ඉන්න කෙනා නිසානේ. අනේ පව් ඒ මනුස්සයා නිදහස් කරන්න කියනවා. අපිට මිත්‍රයෙක් උනේ යානේ. එයා නිසානේ අපි මුණ ගැහුනේ මේ. ඊට පස්සේ හැබැයි ඔහුට වෙන තැනක ගිහින් විඳින්න සිද්ධ වෙන තව අකුසල කර්මයක් තියෙනවා. ඒ කියන්නේ දැන් එයා ගිහිල්ලා නිරේ යනවනේ. උලින් ගලවග ගත්තාම නිරේ යනවා. ඒ නිසා ඔව් සමග කප්පින තෙරුන් වහන්සේ බැහැ දකින්න. මේ රහතන් වහන්සේ බැහැ දැකලා විසඳුම හොයාගන්න කිව්වා මේ අපාය යන්නම ඉන්නේ කෙනෙක් ගලවගන්නේ කොහොමද කියලා. මොන ලස්සන අර්ථයක් ඒක. අපාය යන්නම ඉන්නේ කෙනෙක් ගලවාගන්නේ කොහොමද කියලා කප්පින මහ රහතන් වහන්සේගෙන් අහගන්න කියලා කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ ළඟට ඔය උල උඩ ඉන්න කෙනා සුව කරගෙන ගෙනියන්නේ. එතකොට උන්වහන්සේ විස්තර කියලා දෙයි. ඒ කියනවා හැබැයි ඒ රහතන් වහන්සේ ළඟ නමක් ළඟට ගිහිල්ලා බණ අහනකොට අවබෝධ කරගන්න අදහසින් අහන්න නපුරු හිතකින් අහන්න එපා. ඊට පස්සේ උන්වහන්සේ කියනකොට අපි දන්නවා කියලා දන්නේවා කියන්න යන්න එපා. දන්නේවයි නොදන්නේවයි ඔක්කොම රහතන් වහන්සේගෙන් අහගන්න කිව්වා. ලස්සන අවවාදයක්. ලස්සන අවවාදේ. අද කාලේ අපි කෙනෙකුට බනන කියම ආන්දරණිය ඔක කලින් ආලා තියෙනවා කියනවා. අමුතු ලෝක. ඊට පස්සේ රජතුමා එහිදී අමනුෂ්‍යයත් එක්ක රහසේ කතාවක් කරලා පොරොන්දු වෙලා ලිච්ඡවින්ගේ සභාවට ගිහිල්ලා ලිච්ඡවින් රජුරෝ රාජ නීතියේදී හරියට කටයුතු කරනවා. ලිච්ඡවින්ගේ සභාවට ගිහිල්ලා කිව්වා මම මෙහෙම මිනිස්සු කුල තිබ්බා. ඒ වගේම තමයි තව මිනිස්සු මේ ඒ මිනිස්සු කුල තිබ්බා මට එයා වරද්දා කරපු කෙනෙක් තමයි. නමුත් දැන් දවස් 20ක් කුල උඩ ඉන්නවා. මැරිලත් නැහැ. ඊළඟට මැරිලත් නැහැ. සී කල්පනාවකුත් නැහැ. ඒ නිසා මෙයාව මේ මං මගේ මට හිතවතේ මට වැරද්දක් වෙලා නැහැ මෙයාගෙන්. ඒ නිසා මෙයාව නිදහස් කරන්නද කියලා. ඊට පස්සේ රාජසභාව කිව්ව රජතුමනි ඔබගේ නියෝගයට අපි ඔක්කොම එකතුයි. ඔය මිනිස්සයා නිදහස් කරන්න ඒ වගේම රජතුමනි පුළුවන් නම් මේ අර මේ අරුණවන් මැටි නෙළුම් ඕලු මලු විගෙනාවේ ඒ මිනිස්සයා නිදහස් කළා දාන්න කිව්වා. ඊළඟට රජතුමා ඒ අයත් නිදහස් කළා. උල උඩ හිටපු මිනිස්සයා නිදහස් කළා. නිදහස් කළා වෙද්දුන්න දුන්නා මියාව සුව කරන්න කියලා. ඊට පස්සේ වෙද්දු මියාව සුව කළා. ඒතුට ඒ අතරේ රජුරෝ ගොඩාක් දන් සැල්ල ආරම්භ කළා. සංඝයාට දන් දෙන්න ගත්තා. ඊට පස්සේ උල උඩ ඉන්න මිනිස්සයාත් නිදහස් කළා. මිනිස්සුත් නිදහස් කළා. දැන් අරයා සුවපත් වුණා. සුවපත් වෙලා මේ හොඳට වෙද්දු ලවා සුවපත් කරගෙන හොඳට කන්න බොන්න දීලා මෙයාට ඇවිද කියා ගන්න පුළුවන් වුණා උල උඩ හිටපු මිනිසයා. ඊට පස්සේ එයාත් ගෙන්නගෙන දැන් අර ප්‍රේතයා කිව්වනේ මෙයාත් ගෙන්නන කප්පින මහරහතන් වහන්සේ ළඟට යන්න කියලා. ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි උල උඩ ඉන්න මිනිසයාත් මැරිලා අපාය යන්නේ. රාජ්‍යරුව කරගත්ත පවු ටිකත් ඇති නිරේ යන්න. දැන් ඊට පස්සේ විසඳුම අහගන්න කියලා කිව්වා. කප්පින මහරහතන් වහන්සේ ගාවට වැඳලා ගිහිල්ලා මෙයාලා කියනවා ස්වාමීනි මේ වගේ දෙයක් නම් පැවසු මේ වගේ දෙයක් තියෙනවා නම් පැවසුම එනව යම් කරුණ සහිත විශ්වාස කළ යුතු විදිහට කියන දේ අපි අහනවා. ඒ තමයි මෙලොවදී කරපු ඒ කර්මයන්ගේ විපාක නොවිඳ දෙවිලා විනාශ වීමක් ඇද්ද? එතනේ අපි දැන් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ගැහුවා බැන්නා ඊට පස්සේ ගොඩාක් පව් කරගත්තා. මේ මිනිස්සයත් හොරකම් කරලා ගොඩාක් පව් කරගත්තා. ඒතකොට මේ ජීවිතේ කරපු පව් ගෙවෙන්නේ නැතුව ෂේ වෙලා යන ක්‍රමයක් තියෙනවද කියලා ඇහුවා. කියන්නේ පව් ෂේය දැන් අර මේ තියෙන්නේ මිනිස්සුයි කියන්නේ මේ ෂේ වෙලා යන කර්ම තියෙනවා කියලා. ෂේ වෙලා යන කර්ම තියෙනවද කියලා මේ අහන්නේ. ඊට පස්සේ කිව්වා යම් හේකින් එයා අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න ඕන. දිවාරය දෙකේම මනාකොට ධර්මයේ හැසිරෙන්න ඕන. එතකොට එයා නිරේ දුකින් නිදහස් වෙනවා. හැබැයි ඒ කර්මය වෙන භවයක විඳින්න වෙනවා. ඒක දැන් මේ නිරේ යන කෙනෙක් හොඳට ධර්මයේ හැසිරීලා පින් කරගත්තොත් එහෙම ඊළඟ ජීවිතේ අපාය යන්නේ නැහැ. හැබැයි අර ඒතෙක් එයා කරපු පව් ටික එයාට කවදා හරි විඳින්න වෙනවා. ඊළඟ ජීවිතේ නොවිඳුන් මේ විඳින්න නැති වුණාට. ඒකයි පින්වතුනි මේ කියන්නේ පව් කරගත්ත කෙනා ජීවිතේ වෙනස් කරගෙන ඒ පින් කරන ගමන් සත්පුරුෂයන් ළඟ උපත පතන්න. එතකොට සත්පුරුෂය දහම කියලා දෙනවා. එතකොට ඒ දහම අවබෝධ කරන්න කරන්න ඉහළට යන්නේ යා. එතකොට එයාගේ කොච්චර පව් තිබ්බත් විපාක විඳින්න අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒ අතරතුර සත්පුරුෂයන්ගේ ධර්මය ආලා එයා සෝවාන් වුණොත් එහෙම සතර අපායේ වැටෙන්නේම නැහැ. ඕකයි කරගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ස්වාමීනි මේ මිනිස්යා ගැන මම අහපු කාරණාව දැනගත්තා. දැන් මා කෙරෙහි දනුකම්පා කරන්න ප්‍රඥාවන්ත මොනිදුනි මටත් අවවාද කරන්න මං නිරයෙන් නිදහස් කරවන්න කියනයි මගේ අතිමුත් පව් සිද්ධ වුණා. එහෙනම් ඔන්න නිරයෙන් අපායේ අන්තම ඉන්න කෙනෙක් මේ රහතන් වහන්සේ කොහොමද කියලා බලන්නකො නිරයෙන් නිදහස් කරවන්නේ මෙන්න ක්‍රමී. එහෙනම් ඔබ අදම පහන් සිතින් යුතුව බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ශ්‍රී සද්ධර්මයා ආර්ය මහා සංඝරත්නය සරණ යන්න. ඒ වගේම සිදුරු නැතුව, පැල්ලන් නැතුව පන්සිල් පද පහ සමාදන් ආරක්ෂා කරන්න ඕන. අපායන්ට ඉන්නව කෙනෙක් නිදහස් වෙන ක්‍රමයි. දැන් තේරෙනවද? බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තුන් පාරක් තිරුවන් සරණ ගියයි කියලා දැන් තේරෙනවද? ඊට පස්සේ පානාති පාතා වේරමණී අදින්නා දානා කාමීස මිච්ඡාචාර මුසාවාදා සුරාමේරේ මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ගිහි මිනිසු තිරුවන් සහිත පංචශීලයේ උදේවස පිහිටන්නේ ඇයි කියලා තේරෙනවද? හරියට කළොත් නිරේ දොර වැහෙනවා. සතර අපාය දොර වැහෙනවා. අපායේ යන්න ඉන්නයි බේරෙනවා. ඒ වුණාට කවුද මේවා රකින්නේ? ඊළඟට කියන ඉක්මනින්ම සතුන් මැරීමෙන් වළකින්න. සොරකම් කරන්න එපා. මත්පැන් බොන්න එපා. බොරු කියන්න එපා. තමාංගේ බිරිඳකින් විතරක් සතුටු වෙන්න. ওই විදිහට තිසරණිය සිල්පද පහත් උතුම් අංගාතෙන් යුතු සීලෙන් යුතු වන්න. ඒ උතුම් අංගාතෙන් ඒ තමයි සිල්පද පහයි තිසරණිය. ඒයින් බොහෝ සැප විපාක ලබා දෙනවා. සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලම්පස ආදී වස්ත්‍ර ඇඳපුටු ආදී සේනාසන මේ දේවල් උතුම් සංඝයාට පූජා කරන්න කිව්වා. සිල්වත් වීතරාගී බහුසුත භික්ෂුන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලාව ආහාර පාන ආදීන් සන්තර්පණය කරන්න. ඒකෙන් හැමදාම පින් වැඩෙනවා. බලන්න උතුම් සංඝයාට නිතර උපස්ථාන කළොත් හැමදාම පින් රැස් වෙනවා. මේ විදිහට අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න ඕන. දිවාරය දෙකේම මනාකොට ධර්මයේ හැසිරෙන්න ඕන. එතකොට ඒ තැනැත්තා නිරේ දුකෙන් නිදහස් වෙනවා. හැබැයි ඒ කර්මය වෙන භවයක ඉපදිලා නිඳින්න සිද්ධ වෙනවා. හොඳට ධර්මයේ හැසිරෙන්න ඕන ඊළඟ ජීවිතේ වැටෙන්නේ කවදා හරි විඳින්න වෙනවා. ඒ ධර්මයේ හැසිරෙන එකෙන් ගැලවෙන්න ඕන. මම අදම පහන් සිතින් දැන් රජුරේකව මම අදම මේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා. කියලා කප්පින මහ රහතන් වහන්සේ ඉදිරි තිසරණ සහිත පංචශීලයේ සමාදන් වුණා. ඊට පස්සේ හොඳට පින් දහම් කළා. සංඝයාට දම්පැන් පූජා කළා. නිතර නිතර මේ බණ ඇහුවා. ඔය විදිහට අම්බසක්කර ලිච්ඡවි රජතුමා විශාලාමහනුවර එක්තරා උපාසකෙක් බවට පත් වුණා. ශ්‍රද්ධාවන්ත වුණා. භික්ෂූන්ට මොළොක් සිතින් උපකාර කරන කෙනෙක් වුණා. සංඝයාට ඉතා යහපත් විදිහට උපස්ථාන කළා. කුල මත හිටවපු කෙනා සනීප වුණා. නිදහස් ව යන කෙනෙක් වුණා. සුවපත් වුණා. උතුම් කප්පින ස්වාමීන් වහන්සේ අර උල උඩ හිටපු එක්කෙනා කප්පින මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා මහාන වුණා. ලිච්ඡවි රජුරෝයි ඒ පුජ්‍යලයයි දෙන්නව මේ බුද්ධ ශාසනයේ මාර්ගඵල ලැබුවා කියනවා. පුදුමයි ඈ. ඒතා දිසා සප්පුරිසාන සේවනා මහප්පලා හෝති සතං විජානත බලන්ට සත්පුරුෂ ආශ්‍රයේ තියෙන ආනුභාවය. සුලාවතෝ අග්ගපලං අපස්සයි පලං කනිට්ටම් පන අම්බසක්කරෝති. අර පැවිදි වූ කෙනා අරහත්වයටපත් වුණා. අම්බසක්කර රජුරෝ සෝවන් වුණා කියනවා. පුදුම සාගතයි. දෙන්නම නිරේ යන්න හිටියේ. ඊළඟ කාරණාව තමයි උල උඩ දවස් 20ක් හිටියා මැරෙන්නේ නැතුව. ඕක තමයි කියන්නේ මාර්ගඵල ලබන කෙනා එහෙම මේ ඒ ධර්මය අවබෝධ නොකර මැරෙන්නේ නැහැ. උල උඩ දවස් 20ක් හිටපු කෙනා නිරයන් හිටපු කෙනා රහතුන්ගේ ධර්මය අහලා රහත් වුණානේ. හාමුදුරන්ට ගහලා පාත්‍ර කුඩු කරලා සිවුරු ඉරලා වද දුන්න ඇස්පේ නැති මිනිසුන්ගේ හැරමිටි විසික කරපු වයසක මිනිසුන්ගේ හැරමිටි විසික කරපු ඊළඟට වයසක මිනිසුන්ට තලා පෙළපු අම්බසක්කර රජුර සෝවන් වුණානේ. සත්පුරුෂ ආශ්‍රය කොච්චර වටිනවද පින්වතුනි. වරදින් අත්මිදෙන්න පුළුවන්නේ, අකුසල් වලින් අත්මිදෙන්න පුළුවන්නේ. ඔබගේ පවුල්වලත් ඔබගේ ගෙවල් වලත් ඥාතීන්ගෙත් ගොඩාක් පව් කරන අය ඇති. නමුත් නිරේත යන්න පව් කරන අය ඇති. නමුත් රහතුන්ගේ ධර්මය වුත් එයාලට ගොඩ යන්න පුළුවන්. ඉතින් ඒ නිසා එයාට රහතුන්ගේ ධර්මය අහන්න සලස්වන්න, උතුම් ධර්මය අහන්න සලස්වන්න, යහපත සලස්වන්න, කවුරු හරි එක්කෙනෙක් හරි බේරගන්න, ඉස්සලාම ඔයාලා බේරෙන්න, දරු පරපුරට පින්පව් ගැන කියලා දෙන්න, මේ දහම් වැඩසටහන් අහන්න සලස්වන්න. මේවා සත්‍යයි, ඒකාන්තයෙන් සිද්ධ වෙච්ච දේවල්. බොහෝ දෙනාගේ හිතසුව පිණිසයි මිහිඳු මහරහතන් වහන්සේ ධර්මයේ ඔක්කොම කටපාඩම් කරගෙන ආවේ. මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා ලංකාවේ අහිංසක ජනතාවට මේ ධර්මයේ දේශනා කළා. මිනිස්සු ගොඩාක් පව් අත්හැරියා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩිනකොට පොයටත් දඩේම යන මිනිස්සු හිටියේ. ඒ ඔක්කොම පව් අතහැරියා. කෝටියක් පව් අතහැරියා. අතහැරලා පංචශීලයට ආවා. තිසරණ සරණ ගියා. දම්පැන් දුන්නා. පින් කරගත්තා. මිහිඳු මහරහතන් වහන්සේ කාලේ හිටපු ලක්වැසියෝ බොහෝ දෙනා මඟපල් ලැබුවා. දවස් 7ක් ඇතුළත 8500ක් සෝවන් වුණා. මාර්ගඵල ලැබුවා. රහතන් වහන්සේලා බිහි වුණා. මේ මිහිඳු මහරහතන් වහන්සේ තූපාරාමේ විනය සංගායනා කරනකොට 58000ක් සංගරුවන විනය සංගායනා කළා. කොච්චර දහමින් පෝෂණය කළාද මේ පින්පව් කුසල් අකුසල් ගැන කියලා දීලා. ඒ නිසා මේ කතාව ඇසුරෙන් ඔබගේ ජීවිතය සුවපත් කරගන්න, මේ ඔබගේ ජීවිතය වෙනස් කරගන්න, අලුත් කරගන්න, යහපත් මාවතකට ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තවම ජීවමානයි. මිනිසුන්ට හැදෙන්න පුළුවන්, කුසල් දියුණු කරගන්න පුළුවන්. මේ බලන්න අපාය යන සත්වයෝ එයින් නිදහස් වෙලා මාර්ගඵල ලැබුපු හැටි. ඉතින් ඒ නිසා හැබැයි මේ දෙන්නටම මාර්ගඵල ලබන්න ලොකු මේ ශක්තියක් දුන්න එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ දෙන්නා මැරුණයින් පස්සේ අපාය යනවා කියන එක විශ්වාස කරපු නිසා. මේ දෙන්නම විශ්වාස කළා මැරුණට පස්සේ අපි අපාය යනවා කියලා. ඒ නිසා ඉක්මනට ධර්මයේ හැසිරුණේ. දැන් අපේ මිනිසුන්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මැරුණට පස්සේ අපාය යනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. ආයේ කොහොමද බේරන්නේ? අපි බණ කියනකොට අපි අපාය ගියාට ඔබ වහන්සේලාට තියෙන අමාරුව මොකද්ද කියලා ඇහුවොත් ආයෙ කොහොමද බණ කියන්නේ? ඒ නිසා පින්වතුනි මේ අපේ පව්කම් වලින්, සත්වයාගේ පව්කම් වලින් ගැලවෙන්න හොඳම දේ සතර අපායේ පිළිගන්නත් ඕන, අපි මේකට වැටෙයි කියලා පිළිගන්නත් ඕන. සංසාරේත් අපි වැටුණා, අනාගතේටත් වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ බියකරු සසර පිළිගත්තොත් එයා ධර්මයේ හැසිරෙනවා. ඕක තමයි ලෝක සනාතන ධර්මය, හේතුඵල ධර්මය. ඉතින් ඒ නිසා මේවා තේරුම් ගන්නද, ඉතින් ඔබ සියලු දෙනාට මේ ධර්මයේ තේරුම් අරන් මේ ගෞතම බුද්ධ ශාසනයේ දහම් පිළිසරණ ලබන්න වාසනාව ලැබේවා, සසර දුකින් නිදහස් වේවා කියලා එක හිතින් සිත ප්‍රාර්ථනා කරනවා.